නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි එතකොට පින්වත්නි සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නව සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් ඇත්තන් විසින් මිනිසුන්ගේ ජීවිත බේරගන්න කරන උත්සාහයට මේ ඇත්තන්ගෙන් යම් සහයෝගයක් වෙනවා සංසාර දුකෙන් නිදහස් වෙන අයට ඒ ජීවිත බේරගන්න මේ කරන ධර්ම දානයේ පින මේ ඇත්තන්ට බොහෝ කාලයක් හිටසු පිණිස පවතිනවා කොරෝනා වෛරසයේ නිසා මේ ලෝකෙම සලිත වෙලා ගියා. රෝගෙන් ලෝකේ වසාගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේම වදාලා පින්වත් මහණෙනි අනාගතයේ කාලයක් එනවා රෝග ව්‍යසන වැඩි වෙන කාලයක්. මේ රෝග ව්‍යසන වැඩි වුණාට පස්සේ මිනිසුන්ගේ ධර්මය දියුණු පවුණු කරගන්න හිත නැවෙන්නේ නැහැ. ඒ හිත නැවෙන්නේ නැතකොට වීර්ය කරන්න හිත නැමෙන්නේ රෝග ගැන කතා කරනවා ඖෂධ ගැන හොයනවා ඉතින් ඒ නිසා ඒ කාලෙට වෙල වීර්ය කරන්න හරි අමාරුයි පින්වත් මහණෙනි ඒ රෝග ව්‍යසන ජීවිතයට එන්න කලින් මේ රෝග ව්‍යසන ජීවිතයට එන්න කලින් මේ සංසාර දුකින් නිදහසෙන්න වීර්ය කරන්න කියලා කිව්වා දැන් ඔබටත් දැන් මේ අපි අද කතා කරන්නේ සතර සම්‍යප්ප්‍රදාන වීර්ය සත්‍යස් බෝධිපාංශික ධර්මවල සතර සතිපට්ඨානෙ අපි කතා කළා. දැන් කතා කරන්නේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය. ඊළඟට සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බොජ්ජංග ආර්ය ශ්‍රැංක මාර්ගයේ ඔය තමයි බුද්ධ ශාසනයේ මාණික්ක 37. බුද්ධ ශාසනයේ මාණික්ක 37 කියන්නේ වටිනාම කාරණා 37. බුදුරජාණන් වහන්සේ වදාළා මේක තමයි අභිධර්මය. මේ පිරිහුණු ලෝකයක් ආවොත් එහෙම අභිධම්මේ අභිවිනේ හුලාර පාමොජ්ජය අභිධර්මයේ අභිවිනේ මේ විදිහට කතා කරනකොට ප්‍රීතියෙන් අහන ධර්මය අහන ලෝකේ අතුරුදහන් වෙනවා බුද්ධ ශාසනය නැති වෙනකොට. ඉතින් කවුරු හරි අදත් මේ නිවන් මාර්ගේ කන් යොමු කරගෙන අහනවා කියන්නේ බුද්ධ ශාසනය යම් පිහිටක් ගන්න අය හරි අදසෝකේ ඉන්නවා කියන එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ වටිනා බණපද ටික ඔබට කියලා දෙන්නේ දැන් ඔබ බලන්න ව්‍යාධයේ එන්න කලින් වීර්ය කරන්න කියනවා. අපි දැන් කොරෝනා වෛරසින් ලෝකේ වෙලා ගනිද්දි අපි කරාත් ඒ රෝගේ එන්න කලින් දැන් අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ සීකරන්න ඕන. දැන්වත් තේරුම් ගන්න ඕන අපිට මොනවද ආරක්ෂාවට තියෙන්නේ කියලා. අපි යුදේ හවස කාලා බීලා හොඳට මේ සනීපෙට තියාගන්න මේ ඇඟම තමයි අපි ඔලෙඩ කරන්නේ. අපේ ඇඟ ලෙඩ වෙන්නේ කියන තැනකට අපිට ස්ථිරත්වයක් තියෙනවා නම් අපි කොරෝනා වලට බය වෙන්න ඕනේ නැහැ. අපි කොහොමඩවත් මැරෙන්නේ නැහැ කියන තැන අපිට විශ්වාසයක් තියෙනවා නම් අපි කොරෝනා වලට බය වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට අපි ලෙඩ වෙනවා. අපි මරණයටපත් වෙනවා. ඒ නිසා එහෙනම් මේ කොරෝනා කියන එකට බය වුනේ කොරෝනා වලට නෙමෙයි. අපේ ඇඟේ ජරා ජීර්ණ බවටමයි අපි මේ බය වෙලා ඉන්නේ. හොඳට කල්පනා කරන්න. ඒ නිසා අනාගත බය මේ වීරිය කරන්ට සුදුසු කාලයක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ලෙඩ දුක් තමා කරා ඉන්න කලින් උත්සාහ කරන්න කිව්වා. ඊළඟට ජරාවට යන්න කලින් වයසට යන්න කලින් උත්සාහ කරන්න කිව්වා. එහෙනම් ගොඩාක් අය අද කාලේ බනහන්නේ වයසට ගියාට පස්සේ. තරුණ කාලේ සාසනෙන් ගන්න පිහිට වයසට ගියට පස්සේ ගන්න අමාරුයි. ඒ නිසා තරුණ ළමයි පුංචි ඈයෝ මේ ඒ වැඩිහිටි ඇත්තෝ දැන් දැම්ම සාසනයට පිටක් හොයාගෙන එන්න ඕන. මොකද දැන් ගන්න පිට වයසට ගියාට පස්සේ ගන්න බෑ. පසුතැවිලි වෙන්න එපා පස්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දුර්භික්ෂයක් එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. කෑම බීම නැති අයෙනියක් ආවට පස්සේ ආයි මොන බනද? මේ රහතන් වහන්සේලා පහළ වෙලා හිටපු ලංකාවේ දුර්භික්ෂ කාලේ මේ මිනිසු රහතන් වහන්සේලා ඝාතනය කළ මස් මිනිමස් කාලා තියෙනවා. දුර්භික්ෂ කාලේ වෙලා. ඒ නිසා ආහාර පාන හිගවින කාලයක් එන්න කලින් ධර්මීය ඇතරෙන්ද කිව්වා. මොකද මේ දුර්භික්ෂ කාලේ කනවා බොනවා කතාව හැර ධර්මයක් නැහැ. ඊට පස්සේ යුද්ධ බය එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. ඉතින් ඒ ගැන 아무ත කතාවක් නැහැ. පාස්කු ප්‍රහාර කාලේ මිනිසුන් කොච්චර සලිත වෙලා ගියාද? ධර්මයේ කොච්චර හිත් වලින් මිනිසුන්ගේ තුරන් වෙලා ගියාද? නැසේවා වෙනසේවා කියන අදහස් මිනිසුන්ගේ හිත් තුලක් තියන්නේ සතුරා. කරුණා, මෛත්‍රී, දයා ඊව වැඩ කරන්නේ. ඊට පස්සේ බණ කියන හාමුදුරන්ට සිද්ධ වෙනවා ජාතිය, ආගම, රට ඒව වෙනුවෙන් කතා කරන්න. ආයි සත්‍යස් බෝධිපාසික ධර්ම ගැන කතා කරන්න වෙන්නේ. යුද බියාවට පස්සේ ඊට කලින් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කිව්වා. ඊළඟට සංඝයා ભેද දෙන්න උනාට පස්සේ සංඝයා තෝතෝ කියලා එක එක්කෙනා කතා කරගන්න, වාද විවාද කරගන්න. ඊට පස්සේ මිනිස්සු හාමුදුරුවන්ගේ වාද බලනවා. මේ හාමුදුරුව මොකද්ද කියන්නේ, අර හාමුදුරුව මොකද්ද කියන්නේ, අරයා මොකද්ද කියන්නේ, මෙයා වාද විවාද වලට හරි කැමැති, කුණු හරුප වලට හරි කැමැති, බයිනවට හරි කැමැති. සත්‍විස් බෝධිපාශක ධර්ම අසන්නෝ කීයෙන් කී දෙනාද? ඒ නිසා ඕක තමයි කෝ ධර්මයේ හැසිරෙන්න වීරිය කරන්ට අසමය හතර. ඒ කියන්නේ විරවීරිය කරන්ට සම්‍යක් ප්‍රදාන වීරිය උපදවන්න හරි අමාරුයි කිව්ව වයසට ගියාට පස්සේ, ලෙඩ වුණාට පස්සේ, දුර්භික්ෂයට අහු වුණාට පස්සේ, යුද බියට අහු වුණාට පස්සේ, සංඝයා බේද බින්න වුණාට පස්සේ මේ අනාගත බය දැකලා දැන් වහවහ ධර්මයේ හැසිරෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා පින්වතුනි දැන් අපි ඉගෙන ගන්න සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඒ තමයි නෝපං අකුසල් නෝපදවන, උපං අකුසල් ප්‍රහාණය කරවන, ඒ වගේම නෝපං කුසල් උපදවන, උපං කුසල් වඩා වර්ධනය කරවන වීරිය. ඒ සඳහා චන්දං ජනේති කැමැත් ඇති කරගන්න ඕන, වායමති උත්සාහ කරන්න ඕන, විරියං ආරභති වීරිය කරන්න ඕන, චිත්තම් පක් ගන්නාති පදහති චිත දැඩි කරගෙන වීරියේ දෙන්නවා. ඉතින් පින්වතුනි දැන් මීට කලින් වැඩසටහනේ අපි කියලා දුන්නා ගිහි අයටත් පැවිදි අයටත් මේ මුළු ජීවිත කාලෙම මේ ශාසනයේ තියෙන ඔය හතර තමයි. ඉපදෙච්ච නැති අකුසල් ඉපදෙන්න නැතුන් දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ශාසනයේ ප්‍රතිපදාව හිතරෙනවා කියන්නේ. ඉපදিলা දෙන අකුසල් ටික දුරු කර ගන්න ඕන. ඉපදিলা නැති කුසල් උපදව ගන්න ඕන. ඉපදিলা තියෙන කුසලයේ රැක ගන්න ඕන. ඕක තමයි අපේ ශාසන බර. ඕක තමයි අපේ ශාසනයේ වගකීම. ඕක තමයි ප්‍රතිපදාව. ගිහි කෙනාට හෝ වේවා, පැවිදි කෙනාට හෝ වේවා. එහෙනම් මේ අකුසල් දුරු කළා, කුසල් උපදව ගන්න නම් බාහිරින් අනිවාර්යෙන් උපකාරයක් ලැබෙන්න ඕන. ඒ තමයි කල්යාණ මිත්‍රයාගෙන් ශ්‍රී සද්ධර්මය ඇහෙන්න ඕන. බාහිර උපකාරයක් නැහැ මේ වීරියට කල්යාණ මිත්‍රයත් ශ්‍රී සද්ධර්මයත් හැර. අභ්‍යන්තරයේ තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. දැන් අපිට ධර්මයේ කොච්චර ඇහෙනවද මරණය ගැන? අපි කවුරුත් මේවා තෑරලා යනවා. අතින් ගෙනියන්න පුළුවන් දෙයක් අපි අරන් යන්නේ නැහැ. හැම දෙයක්ම දාලා යනවා. ඒ නිසා අපේ ජීවිතේට අපි පිහිට පිළිසරණ හදා ගන්න ඕන. ආහාරයට ගන්න බත්ගුලියක් දිරව ගන්න බැරිුනොත් මරණයටපත් වෙනවා. ගන්න උසුම රැල්ල හෙලා ගන්න බැරිුනොත් මරණයටපත් වෙනවා. ඊට පස්සේ ඇහැට පේන්නේ නැති මේ කොරෝනා වෛරසේ නම් ඌ වෛරසයකින් මේ ජීවිතේ විනාශ කරනවා. මැසි මඳුරුවන්ගෙන් ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. දැන් වයසත් තරහ තිරමක් නැහැ. තරුණ අයත් මැරෙනවා, වැඩිහිටියත් මැරෙනවා, වයසක අයත් මැරෙනවා, පිරිමිත් මැරෙනවා, කාන්තාවත් මැරෙනවා, මිනිස්සු මැරෙනවා. කොරෝනා වලින් විතරක් නෙමෙයි හදිසි අනතුරු වලින්, ඒ වගේම රෝගාබාධ වලින් වයසට ගිහිල්ලා මැරෙනවානේ. මේ ලෝකේ රාජ්‍ය සිටු මැතිවරු සියලු දෙනා මැරුණානේ. අපේ ආච්චිලා සියලු ඔක්කොම මැරුණානේ. අපේ ගමේ පරණ මිනිස්සු ඔක්කොම මැරුණානේ. අපි විතරක් කොහොමද එහෙනම් ඉන්නේ? යම් දවසක අනිවාර්යෙන් අපිටත් මැරෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒක හොඳට කල්පනා කරන්න ඕන. මේ අපිට මරණය පෙනෙන, මේ දුර්භික්ෂ පේන, වියසන පේන, ලෝක කෝලාහල පේන, මෙච්චර පෙනිපෙනිත් යුද්ධ කංකටලු පේන, බෝම්බ පුපුරන, කඩු කිනිසුවලින් කොටා ගන්න, පවතාලි කැළඹුණ, ඊළඟට මාද්‍රව්‍යයෙන් මේ විනාශ වෙලා යන, කුඩු වලින් විනාශ වෙලා යන, විදි තියා ගන්න, පීඇනුම් කර ගන්න, මරා ගන්න, මෙහිම ලෝකෙක නෙමෙයි අපි ඉන්නේ. මේ වාගේ ලෝකෙක මේ මුළු පෘථුවියටම දුකකින් නිදහස් වෙන්න ධර්මයක් තියෙනවා නම් බුදු කෙනෙක්ගේ ධර්මයේ විතරයි. මේසා විශාල ලෝකේ ලංකාව අබෑටියක් තරම්. ඊ අබෑටියක් තරම් ලංකාවේ කීයෙන් කී දෙනාටද හරියට බුදුබණ පදයක් ඇහෙන්නේ? ඒ නිසා අප්‍රමාදී වෙන්න. අපි අමුදරුව ඉන්නවාගේ හදිසියවත් අපිට කොරෝනා හැදුනොත් එහෙම අපි වෙනව තනි තැනකට ගිහිල්ලා අපිව බලන්න එන්න කවුරුත් නැහැ. අපිට ළඟ ඉඳලා කතා කරලා සුවදුක් කියන්න කවුරුත් නැහැ. අපි කොච්චර ප්ලෑන් ගහගෙන හිටියත් අපි මැරුණාට පස්සේ තනියෙන් ඔහෙ තනි තැනක අවසන් කටයුතු යනවා. සිද්ධ වෙනවා මේ ජීවිතය දෙස බලන්න. ඉතින් ඒ නිසා ඕවා හොඳට තේරුම් ගන්න, අකුසල් දුරු කරන්න, කුසල් උපදව ගන්න විරවිලී කරන්න ඕනේ. ඉතින් කාටත් පොදුවේ ඒ කරුණු කාරණා, අකුසල් දුරු කරන්න, කුසල් උපදව ගන්න ගොඩාක් උපකාරයි කියලා අපි සීකලා කාරණා පහන් නිතර සීකරනවා නම් ගිහි පිටිස පැවිදි කෙනෙක් ඕ ඒ තමයි මම වයසට යන කෙනෙක් වයසට යන එක ඉක්මවලා නැහැ. ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. ඊළඟට මරණයට පත් වෙන කෙනෙක් ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. ප්‍රියංගෙන් වෙන් වෙන කෙනෙක් ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. ඊළඟ මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා. හොඳට හිතන්න ඕන. එතකොට මම අද කල්පනා කළා බණ භාවනාවේ දෙන්න උත්සාහ කරන කෙනෙකුට. බණ භාවනාවක දෙන්න උත්සාහ කරන කෙනෙකුට අකුසල් දුරු කරන්න, කුසල් උපදවා ගන්නටත් ඒත් ක්‍රම තියෙනවා. ඒ වගේ ටිකක් කතා කළොත් හොඳයි කියලා. මොකද මේවා අපි අහලා හරි තියාගන්න ඕන. නැත්නම් සාමාන්‍යයෙන් අපිට භාවනා කරනවා කියනකොට S2 පියාගෙන ඉන්නවා විතරයිනේ පේන්නේ. මෙහිම අත් දෙක තියාගෙන ඇස් දෙක තියාගෙන ඉන්නවා. කවුරු හරි එහෙම හිටව දැක්කොත් ආ භාවනා කරනවා. ඊළඟට අපි දැන් කාය අනුපස්සනාව ගැන කියමුද? භාවනා 14ක් ගැන විස්තර කළා. එතකොට ඒවා තා මේවන හොඳයි අපි කරන්න ඕන කියන. නමුත් භාවනාවට ගියාට පස්සේ එයාට මානසික වෙන ගැටලු වලට විසඳුම් මොනවද? අන්නේව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විතක්ක සන්තහන කියන මේ භාවනා කරන්න ගියාට පස්සේ භාවනා අරමුණේ හිත පවතින්නේ නැතුව හිතට එක එක අරමුණු එනවා. ඒතකොට කොහොමද දැන් මේව නැති කරගන්නේ කියලා? මේවා කුසල්නේ. ඔන්න යම්කිසි භික්ෂුවකට කුසල් අරමුණක් සීකරන්න යනකොට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ඇලින් ගැටින් සහිත පාපී අකුසල සිතිවිලි එනවා. දැන් ඔන්න අකුසල්. දැන් ගියේ ආනාපානසතිය වඩන්න. නැත්නම් මෛත්‍රියෙන් එන්නේ හේතුයි. අසුභ භාවනාව කරන්න හේතුයි. එහෙම නැත්නම් පිනක් දහමක් සීකරන්න හේතුයි. දැන් කුසල් අරමුණක් සීකරන්න හිතනකොට, භාවනා අරමුණ සීකරන්න හිතනකොට පාපී අකුසල විතරක හිතට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉක්මනට අවධානය වෙනස් කරන්න. ඔන්න පළවෙනි ක්‍රමය. දැන් අකුසල සිතිවිලි හිතට එනවා. දැන් රාග සිතිවිලි, තරහ සිතිවිලි එනවනේ. ඒවා හිතන්නේ නැතුව ඒ එන සිතිවිලි වෙනුවට කුසල සිතිවිලි හිතන්න. ඊට අරමුණ වෙනස් සිතිවිල්ලක් හිතන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමෙට බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය හෝ අසුභ හෝ තව වෙන කුසල හිතක් හිතන්න ඕන. දැන් ඔන්න සිතිවිලි ටිකක් තමයි ඔළුවට ගලාගෙන ආවේ. ඒක උරු හිතන්න වෙන හේවා හිතන්න ඕන. ඊට පස්සේ ඔන්න දැන් රාග හිතක් එනකොට ඔන්න එක්ක අසුභය සිතිවිල්ලක් හරි ඒ වගේ වෙන සිතිවිල්ලක් හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම හිතනකොට හිත නවතිනවා. අර ආපු සැඩපහරට යන්නේ. උපමාවකින් කිව්වොත් දක්ෂ වඩුවෙක් හරි වඩු බාසු නැකෙනගේ ගෝලෙක් හරි ඇණයක් තවත් ඇණයකින් ගලවනවා. අපි ඔය දැකලා තිනවා ඇණයක් තවත් ඇණයකින් ගලවනවා. ඒ වගේ සිතිවිල්ල සිතිවිල්ලින්ම වෙනස් කරන්න ඕන. මොනවා හරි හිතට වද දෙන්න. දැන් මේක භාවනා කරන කෙනා භාවනාව පැත්තෙන් ගන්න ඕන. දැන් භාවනා කරන්නේ නැති කෙනෙකුට මේ අත්දැකීම නැති නිසා එයා සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට එයාගේ හිතට එක දිගට වද දෙනවා නම් ප්‍රශ්නය එයා ඉහුම්මනද වෙන සිතිවිල්ලක් හිතන්න ඕන. එයා ඡායයක් වැඳපු බෝධියක් වන්දනා කරපු වන්දනා ගමනක් ගියවා කරපු දානයක් කරපු පිනක් තමන් රැකපු සීලයක් එවයි කුසල් අරමුණක් හිතන්න ඕන. භාවනා කරන කෙනා ඒ කරන තමන් භාවනාවක් කරගෙන යද්දී නම් ඒ අකුසල සිති විතරකාවේ වෙන සිතිවිලි හිතන්න ඕන. තවත් කුසල් සිතිවිලි. එතකොට සිතිවිල්ලෙන් සිතිවිල්ල නැති වෙලා යනවා. එතකොට අර පාපී අකුසල විතරක නැති වෙලා අභායයටපත් වෙලා ඒ නිසාම තමාගේ සිත තුළ සංසිඳීමකටපත් වෙලා තැම්පත් වෙලා එකඟ වෙලා ආයේ හිත සමාධිමත් වෙලා යනවා. අර භාවනා අරමුණේම තියෙන. හිතවිල්ලෙන් හිතවිල්ල වෙනස් කරන්න ඕන. දෙවෙනි ක්‍රමය තමයි මොන පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ඔන්න භාවනා අරමුණක් කුසල අරමුණක් සීකරගෙන යනකොට රාග අරමුණක් හරි තරහ සිටිවිලි හරි මෝහ සිටිවිලි බය තැති ගැනීම අකුසල පාපී දේවල් හිතට එනවා. හැබැයි මෙයා උත්සාහ කළා වෙනත් කුසල් හිතන් දේව මැඩගෙන අරගෙනවා. හරි එන අකුසල් දේවල් හිතනවා. එතකොට මෙයා මේ සිතිවිලි වල භයානක පැත්ත හිතන්න ඕන. අම්මෝ මේ විදිහට ජරා සිතිවිලි හිතේ තයින් දිකෝ තරහා සිතිවිලි හිතේ තයින් දිකෝ මොකක් වෙයිද මැරිලා කොහේයිද මොනවද අපේ මේ මට හිතෙන්නේ මම මේ බණක් භාවනාවක් කරන්න කියලා ඉඳගත්තේ. භාග්‍යවතුන් වහන්සේ ගරහපු ජරා සිතිවිලි හිතට එනවා නෙමෙයි. මොකද්ද මේ ජී කියලා පිළිකුලක් ඇති කරගන්නවා. මේ මේවා හිත හිතින් හිටියොත් මේ භාවනා කරනවා කියලා මැරිලා නිරේයයි මේ. මෙයා හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උපමාවකින් කිව්වොත් ලස්සනට සැරසිලා ඉන්න කැමති දුවෙකුට හරි පුතෙකුට හරි කරට දානවා මැරිච්ච බලුකුණක් එක්කෝ සරපකුණක් එක්කෝ මිනිකුණක් ඇඟට දානවා එතකොට චී කියලා අයින් කරනවා වගේ මේ ඇයි ගඳ ගහනවානේ අපිරියයිනේ අනිත්‍යද පේනවානේ තමන්ටත් අපොලයිනේ ආන්නේ වගේ මගේ හිතට ආපු මේ ජරා සිතුවිලි චී කියලා මේවා හිත හිත හිතුවොත් මම මැරිලා කොහේ යයිද භාවනා කරනවා කියලා මම අකුසල විතරක හිත හිත හිතුවොත් කොහේ යයිද කියලා හිතලා ඒක බැහැර කරනවා එතකොටත් හිත එකඟ වෙලා ආයි සමාධියට එනවා දැන් අර පළවෙනි ක්‍රමයේ තියෙන සමහර භාවනාව පුරුදු වෙන්න මේවා කළාට පස්සේ යා භාවනාවට ඉඳගෙන යාට අරමුණ වෙනස් කරගන්නවා කුසල් අරමුණක ඉඳින්නම් ආවේ එක්ක යා වෙන අරමුණකට ගන්න ඕන දැන් දෙවෙනි එක තමයි ආදීනව හිතන්න ඕන මේවා හිතන එක හොඳ නෑ නරකයි මැරිලා නිරේ යන්න පුළුවන් අනිත් එක මොනවද මම මේ හිතන්නේ භාවනාවට ඉඳගත්තේ මේ කුසල් හිතන්නනේ දැන් හිත හිතා ඉන්නේ මොනවද කියලා දැන් තමන්ටම තමන් අවවාද කරගන්න ඕන බුදුරජාන් වහන්සේ වදාලා ওই විදිහට කරනකොට පාපී අකුසල විතර්ක නැති වෙලා යනවා අභාවයටපත් වෙනවා ඒ නිසා තමන් තුළම හිත තැම්පත් වෙනවා එකඟ වෙනවා සමාධිමත් වෙලා යනවා මේ ලෝකයේ යම්කිසි කෙනෙක් භාවනා කරද්දී භාවනාව තුළ අකුසල් ආවනම් ওই ක්‍රමෙන් තමයි ඒවා දුරු කරන්නේ. පළවෙනි එක මේ සිතවිල්ල වෙනස් සිතවිල්ලකට ගන්නවා. කුසල් සිතවිල්ලක් හිතනවා. දෙවෙනි එක ආදීනව හිතනවා. තුන්වෙනි එක විතර්කේ මෙනෙහි නොකර ඉන්නවා. හිතන්නේ නැතුන් ඉන්නවා. මං කිසිම දෙයක් දැන් හිතන්නේ නැහැ කියලා. මේ සිතවිලි මං හිතන්නේ නැහැ කියලා හිතන්නේ නැතුන් ඉන්නවා. එහෙම හිටියමත් හරියනවා. ඒක මේ වගේ. ඔන්නක මනසේ කිඳගෙන ඉන්නකොට එයා අකමැති කෙනෙක් ඉස්සරහට එනවා. එයා එනකොට දැන් මෙයා බලන්න අකමැතිනේ. එක්කෝ ඇස් දෙක පියාගන්නවා නැත්නම් අහක බලා ගන්නවා. ඒ වගේ දැන් මෙයා භාවනා කරන්න ගියාට පස්සේ අකුසල රාගෙ හිතවිලි එනවා, තරහ සිතිවිලි එනවා, අකුසල සිතිවිලි එනවා. මෙයා හිතන්නේ නැහැ ඒක. එතනම නතර කරනවා. නිහඬ වෙනවා. හිතෙන් නිහඬ වෙනවා. මෙනෙහි නොකර ඉන්නකොටත් ඒ අකුසල විතරකේම නැති වෙනවා. අපි කෙනෙකුට මෙනෙහි නොකර හිතියට පස්සේ අකුසල විතරක නැති වෙන එක පින්වතුනි අපි මේ අපේ හිතේ තියෙන සිටිවිලි අපේ හිතේ පවතින අපි ඒකද ලකුණු දෙන නිසා උදාහරණයක් හිතන්න ගෙදර ඉන්න දඟකාර පුංචි ළමෙක් කියලා ওই දඟකාර පුංචි ළමයා දඟලද්දී ওই ළමයා දිහාම අපි බලාගෙන ඉන්නකොට ඒ ළමයාගිට ඕනාට වැඩි නාඩගම් ටික නටනවා පොඩි එකක්. ඊට පස්සේ අපි ළමයාගේ මෙනෙහි නොකර ඉන්නවා ඕන එකක් කියලා අක බලන්නේ. එතකොට ආය දෙපාරක් තුන් පාරක් කැවිලන් ගියහත් වෙනවා. ඊට පස්සේ ගාන නැතුන එයා යාගේ වැඩක් අපේ වැඩක්. එයා දිහා බලන්න ගියාට පස්සේ තමයි එයා වැඩ දාන්නේ. ඒ වගේ අපේ ජීවිතේ අපිට ඇති වෙන බැඳීම් අපේ හිත පෙළෙන අරමුණු වලදී ඒ ගොඩාක් ඒවා වෙන්නේ අපි ඒව දිහා හිතනවා වැඩි. අපි ඒවට ලකුණු දෙනවා. දැන් අපි හිතන්න ඕන සාමාන්‍ය බැඳීමක් ඇති වුණා කියලා පුජ්ජලේ පුජ්ජලේ හා ඇති වෙන බැඳීමක්. ඒකෙදිත් හිත පෙළන්නේ අපි ආගෙන හිතනවා වැඩි නිසා. ඕන එකක් කියලා නිහඬ වෙ කියනනම් එතන ඉහත පෙළන්නේ. මේවා කරන්න තියෙන වීරිය අපේ හිත දෙන්නේ මේකට. වීරියෙන් කරන්න තියෙන. ඒ නිසයි මේ තුලින් වීරියම වැඩෙන්නේ. අකුසල් ප්‍රාණ වෙනවා කුසල උපදින. තොන්වෙනි ක්‍රමේ භාවනාව තුල අකුසල් සිටිවිලි එද්දී, පාපී විතර්ක එද්දී, විතර්ක සංසිඳවන තොන්වෙනි ක්‍රමේ මෙනෙහි නොකිරීම. පළවෙනි ක්‍රමේ තමයි සිටිවිල්ල වෙනස් කුසල් සිටිවිල්ලක් හදනවා. එතකොට පාපී අකුසල් විතර්ක නැති වෙනවා. දෙවෙනි එක තමයි ආදීනව හිතනවා. තුන්වෙනි එක තමයි එහෙමත් නැත්නම් මෙනෙහි නොකර ඉන්න. හතරවෙනි ක්‍රමේ දැන් මෙනෙහි නොකර හිටියත් මේක එනවා මැඩ පවත්වාගෙන. එහෙනම් හතරවෙනි ක්‍රමයට අපි යන්න වෙනවා. හතරවෙනි ක්‍රමේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාලා පාපී අකුසල සිටිවිලි ඒ විතර්ක සකස් වෙවි පිහිටන ආකාරයේ විමසනවා. සකස් වෙන තැන අල්ලනවා. ඒක කරන්නේ මෙහෙම. ඒ කියන්නේ ආ බලනවා මට එකපාරම මෙහෙම රාග සිටිවිල්ලක් තරහ සිටිවිල්ලක් පාපී අකුසල සිටිවිල්ල ආවේ කොහොමද? මම මෙහෙම හිතපු නිසා තමයි මේක මෙහෙම හිතුනේ. ඇයි මං එහෙම හිතුවේ? මං එහෙම හිතුවේ අර විදිහට හිතපු නිසා. ඇයි මං එහෙම හිතුවේ කියලා මුලට යන්න ඕන. එහෙම මුලට යනකොට යනකොට කෙලින්ම ආයේ භාවනා ආරමුණම අවු වෙනවා. ඊළඟට ආයේ හිතේකින් ගලලා යනවා. දුර භාවනාවේදී ඒ අකුසල විතරක හිතට එනකොට මුලට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අදා. මිනිස්සු දුවනවා. දුව දුවා ඉදින් මෙහා හිතනවා ඇයි මම මේ දුවන්නේ? ඇත්තටම දුවන්න යන්න ඕන. දුවන්න ඕනේ නැහැ. මේ හැටි ඇවිදගෙන යනවා. ටිකක් දුර ගිහලා කල්පනා කරනවා ඇයි මම මේ ඇවිදින්නේ? මෙහා හිතගෙන ඉන්නවා. එයා හිතගෙන ඉන්නකොට කල්පනා කරනවා ඇයි මම මේ හිතගෙන ඉන්නේ? එයා ඉඳ ගන්නවා. එයා ඉඳගෙන ඉඳින් කල්පනා කරනවා ඇයි මම ඉඳ ගන්නේ? නිදාගෙන ඉන්නවා. අර දුවලා වේගෙන් දුවපු කෙනා නිදා ගන්න නිශ්චල ඉරියව්වකට ආවේ අර ඇයි මම මෙහෙම ඇයි මම මෙහෙම කියලා තම තමාම විමසලා අර එක එක පියවර පියවර අඩු කරගෙන ආන්නේ වගේ හිතට තොරතුංචයක් නැතුව මේ අකුසල විතරකෙද්දී ඇයි මම මෙහෙම හිතන්නේ කො ඇයි මට මෙහෙම හිතුනේ කියලා ඒ සිතිවිල්ල මුලට මුලට යනවා. දැන් ඔබ සාමාන්‍යයෙන් සමහර ලෝකවල සමාජයේ කතා වෙනවනේ මොනවාරි අමතකුණොත් ආයෙ ආහිටපු තැනට යන්න ඊට පස්සේ මතක් වෙයි කි කියෙම කියන්නේ. ඒ වගේ එහෙම ක්‍රමයක්. දැන් ඉස්සර මට මතකයි තියෙන්නේ මතට කියන්නේ ගතපච්චාගත වත කියලා. එතකොට අකුසල විතරකයක් ඇතිවිච්ච ගමන් මෙයා කල්පනා කරන කොතනින්ද මට මේක ඇති වුණේ කියලා. ඒ ඇතිවිච්ච තැනට ආය යනවා. ගිහිල්ල එතෙන්ට යනකොටම ආයෙක නිවෙනවා. ඒ අකුසල විතරක නැතෙන ඉඳලා ආයෙනවා. ඉස්සරේ එහෙම සංගයා වීර්ය කළා තියෙනවා. පින්ඳ පාසය යද්දි ගමට යද්දි මේ ඒ යනකොට අකුසල විතරකයක ආගයක් හෝ ද්වේෂයක් හෝ අකුසල විතරකයක ඇති වුණොත් ඉස්සනස එහෙම හිතකරන කල්පනා කරන කොතනින්ද මට මේක ඇති වුනේ. ආපස්සට සිහි කරලා ඒ තැනට ගිහිල්ලා ආයෙතන ඉඳලා යනවා. උදෝනි දිහට වීර්ය කළා දෙන්නේ පින්ඳ පාදර නෙවෙයි තැන අපිට තියන්නේ අද මෙහෙම ප්‍රමාද වුණොත් අරගෙදෙන දාහනෙ නැති වෙයිද ඊළඟට දවල් වෙයිද ඒවනේ අද හිතන්නේ එහෙම නෙවෙයි තන්නේ කරම අකුසල් ප්‍රහාණයට තමයි ජීවිතේ කැප කරලා තිබ්බේ පුදුම නාගතයි ඊට පස්සේ ඔන්න දැන් ක්‍රම හතරක් කිව්වා විතක්ක සන්තහන සූත්‍රයේ තියෙන ඒ තමයි භාවනාවේදී කුසල් අරමුණ සිතද්දී පාපී අකුසල ධර්මයෝ හිතට එනවා නම් ඒ වෙලාවට වෙනත් කුසල් සිතුවිලි හිතන්න. ඇණයකින් ඇණයක් ගලවනවා වගේ සිතුවිල්ලෙන් සිතුවිල්ල වෙනස් කරන්න. එහෙමත් බැරි නම් ආදීනව හිතන්න ඕන පාපී අකුසල් ධර්මවල. හරියට ලස්සන තින්ද කැමති කෙනෙකුට සර්පකුණක් දැම්මා වගේ. එතකොට ඒ කියන්නේ පිළිකුල් වෙනවනේ ඒ වගේ පිළිකුල් වෙලා ආදීනව සීකරලා බැහැර කරන්න ඕන. තුන්වෙනි එක මෙනෙහි නොකර ඉන්න ඕන. අකමැති කෙනෙක් දැක්කොත් ඇස් පියා ගන්නවා නැත්නම් අහක බලා ගන්නවා. අර එන අකුසල විතරකෙදී හැම බලන්න හොඳ නැහැ. සිහි යොමු කරන්න හොඳ නැහැ. හතරවෙනි ක්‍රමේ මොළට හිතන්න ඕන. අර වේගෙන් දුවපු කෙනා ඇයි මම මෙහෙම දුවන්නේ කියලා හිතලා ඉඳා ගන්න ඉරියවට ආන්න ඒ වගේ අකුසල විතරකේ මුල හිතන්න ඕන. ඇයි මට මෙහෙම හිතුනේ මේ හේතුව නිසා ඇයි එහෙම හිතුවේ මේ හේතුව නිසා කියලා මුලට යන්න ඕන. හතරවෙනි ක්‍රමෙහි දැන් මේ කිසිම ක්‍රමයකට අකුසලයේ දුරු වෙන්නේ නැත්තම් හිතේ මේ අකුසලයේම වැඩ කරනවා නම් හරියටම හරියන ක්‍රමයක් තියෙනවා පස්වෙනි ක්‍රමෙ. ඒ තමයි දිව තල්ලට තද කරගෙන දස්මිති කාගෙන කුසල් සිතින් අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කළ යුතුයි. තදින් මැඩලිය යුතුයි. හොඳට විහිස විය යුතුයි. දිවෙන් තල්ල තද කරගෙන දස්මිති කා ගන්නවා. දස්මිති කාගෙන මම මේ කුසල් අරමුණු හිතන් ආපු වෙලාවේ මට අකුසල් සිතීම වද දෙනවා. මේ සංසාරේ යන උඹට හොඳ පාඩම්. ඊළඟට මේව සතර අපායේ යන මහා අකුසල සිතිවිලි මේ හිතට එන්නේ කියලා සිතිවිලි වලට හොඳට නිග්‍රහ කරනවා. මෙච්චර කාලයක් සිතිලා සිතිලා මදිවටද මේ තවත් හිතෙන්නේ කියලා හොඳට මේ ලුණු ඇඹුල් සහිතව අර අකුසල වලට හිතෙන් නිග්‍රහ කරනවා. ගොඩාක් හොඳට දස්මිට කාගෙන මේක කරනවා. ටික වෙලාවක් යනකොට මේ ඉන්නේ නැතේ. උදාහරණයක් කිව්වොත් එහෙම බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙක්ව අල්ලගෙන කොණ්ඩෙන් අල්ලලා ඇද්දලා එහෙට මෙහෙට දාලා විහිසවනවා වගේ අර අකුසල් සිතිවිල්ල විහිසටපත් කරනවා. මොකද දැන් අකුසල් සිතිවිල්ල ආවේ අපිව යට කරගන්නනේ. දැන් අපි මේකට ගරහා වද දෙනවා ඒ සිතිවිල්ල. ඉතින් පින්වතුනි මේ විදිහට කරනකොට පාපී අකුසල විතර්ක නැති වෙලා යනවා. අභාවයටපත් වෙනවා. ඒ නිසා තමන් තුළම සිය පීඨන තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙලා යනවා. ඔන්න ඕමයි භාවනාවේ යෙදෙන කෙනා අකුසල විතර්ක දුරු කරන්නේ. මේ විදිහට කරනකොට මෙයා තමයි සිතිවිලි හැසිරෙන මාර්ගය වසඟ කරගත්ත කෙනා. මෙයා තමයි දුක අවසන් කරන කෙනා. මෙහි මේ සියලු කෘත්‍ය අවසන් වුණාට පස්සේ ඒකින අරහත්ත්වයටපත් වෙනවා කියනවා. මොන භාවනාවේදී අකුසල් මැඳෙන විදිය. නෝපං අකුසල් නෝපදවන, උපං අකුසල් ප්‍රහාණය කරන, නෝපං කුසල් උපදවන, උපං කුසල් දියුණු කරගන්න මාවතක්. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. දැන් මම අද බණ භාවනාව ගැන චුට්ටක් කිවි. සමහරලාට භාවනා කරන්න පුරුදු වෙන අයත් ඇතිනේ. ඒකට ඒ අයටත් උපකාර වෙනවා. ඊට පස්සේ අනිත් අයටත් එහෙමයි. සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්නත් හරි උපකාරයි. තමන්ගේ හිතට වද දෙන ප්‍රශ්න තියෙනවානේ. ඒ වෙලාවෙදි හිතන්න නැතුව ඉන්න ඕන දෙයක් කියලා. දැන් දරුවන්ගේ ප්‍රශ්නවලදී හිතනවා විසඳුම් දෙනවා හරියන්නේ නැහැ. අත්හැරලා දානවා. හිතන්නේ නැතු වෙන. උපකාරයක් කරන්න පුළුවන් වෙලාවට උපකාරය කරනවා. ඇයි මෙච්චර කාලයක් මහන්සි වුණානේ? ඊට පස්සේ ඊළඟට තමයි සමහර ප්‍රශ්න අපිට එද්දී අපි ඒව ගැන හිතන්නේ නැතුම වෙන දෙයක් ගැන හිතන්න ඕන. දරුවන්ගේ ප්‍රශ්න එනවා නම් අමුදා ඊළඟ ස්වාමියා බිරිඳගේ ප්‍රශ්න, තව එක ප්‍රශ්න එද්දී ඒව හිතට වද දෙනවා නම් එහෙම නැතුව අපි ගිය වන්දනාවක් කරපු පූජාවක් අහපු ධර්ම දේශනාවක් ඉතින් ඒ වගේ දෙයකට වෙන දෙයක් කරන්න ඕන. එහෙම නැත්නම් ආදීනව කල්පනා කරන්න මම මේ හිතියොත් මට මොකක් වේද මේ මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එහෙම නැත්නම් අර කිව්වාගේ දිවෙන් දිව තල්ල තද කරගෙන ඇයි මම මේ තනියෙන් වද විඳින්නේ මේක හිතෙන් ප්‍රහාණය වෙන්න ඕන කියලා එයා හොඳට තමන්ගේ හිතට අකුසලයට ගරහන්න ඕන. ඉතින් මේ වගේ දේවල් කරන්න ඉතින් සාමාන්‍ය මිනිස්සු මෙහෙම දෙයකට වීරිය කරන්න පළවෙනි එක කැමැත්තක්වත් ඇති කරගන්න. චන්දං ජනහෙති. ඊට පස්සේ හිතට අකුසල් එනකොට උත්සාහ කරන්න ඕන මේවා සීකර කර. ඒකට මෙයාට ඒක හයිය නැතිනොට වීරිය කරන්න ඕන. ඊටත් මඟදී නතර නොකළ දිගටම පවත්වා ගන්න දැඩිව හිතට ගන්න ඕන. ඊට පස්සේ පින්වතුනි දැන් ඔන බණ භාවනාවට යමු වෙන කෙනා. දැන් මේ වෙනකොට සතර සතිපට්ඨානේ සියලු භාවනා ක්‍රම විස්තර කරලා දුන්නානේ. ඒතර බණ භාවනාවට යමු වෙන කෙනා ගේ හිත තැම්පත් වෙන ක්‍රමයක් තියෙනවා පින්වත්. ඉස්ලාම භාවනාවේ දියුණුවක් කැමති වෙන කෙනා ගේ භාවනාවේ දියුණුව ඇති වෙන විදිහ බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාලා. ඒ තමයි පාංශු දෝවකයා. කියන්නේ රත්තරන් හොදන මිනිසයා රන් නිදියෙන් ලැබුණ රන් කුට්ටි ටික ලැබෙනවා යාට. එයා ඊට පස්සේ රං කුටි ටික හොදනවා. ඔය පළවෙනි වතාවේ හොදනකොට ඕලාරික ගොරෝසු පස් කැට ගල් කැට කෑලි ටික තිබ්බනම් ඒව ටික හේදිලා යනවා. හැබැයි එහෙම හේතුණා කියලා ඔකෙන් රත්තරන් වැඩ කරන්න බෑ. ආයේ දෙවෙනි වතාවටත් හොදනවා. හොදනකොට තව තව සැඟවිලා තිබ්බ පස් වැලි තිබ්බනම් ඒව ටිකත් හේදිලා යනවා. හැබැයි ඕම තිබ්බා කියලා සතරන් වැඩි කරන්න බෑ. ඊළඟට මේ පාංශුද්දෝගකය තව තවත් හොදන හොදනකට අර කළු පාට කුඩු වගේ අර කියුම්ම තියෙන පස් ටික තියෙනවනම් ඒවත් හේදිලා යනවා. ඊට පස්සේ මෙයා මේක කෝවේ දාන උණු කරනවා. උණු කරපු පමණිනුත් සතරන් වැඩි කරගන්න බෑ. එහෙම උණු කළා හැදුවොත් එහෙම රත්තරන් කැඩෙනවා. මේක කෝවට දාලා ඇති පදමට මේක උඩ මලකඩ බැඳිනේ මලකඩ පිඹින්න ඕන. රත්තරන් උණු වෙනකොට මතුවෙන මලකඩ වලට පිඹින්න ඕන. අයින් ඒක අයින් වෙවි යන විදියට පිඹ පිඹ පිඹ පිඹ සුද්ධ කරගන්න ඕන රත්තරන. ඒ විදියට පදන් උණ තා ගානට පදන් උණ. ඒ රත්තරන්ෙන් තමයි ඕන විදියට කැටයන් දාලා ඕනෝන විදිහට ආභරණ හදාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා භාවනාවත් ඔය විදිහේ කිව්වා. අර රත්තරන් කුට්ටිය නිදානින් රන් නිදියෙන් ගත්තට පස්සේ ඒකේ පාසන් ගල් කැට කැලි බොරළු කැට කැලි ඉබ්බිලා තියෙනවා එකතු වෙලා තියෙනවා වගේ දියුණු කරන්න පුළුවන් හිතකත් ඉබ්බිලා තියෙනවා කිව්වා අනවශ්‍ය දේවල්. ඒ තමයි කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය. එහෙනම් බණ භාවනාවෙන් හිත දියුණු කරන්න කැමති කෙනා කයෙන් වරදි කරන එක නතර කරන්න ඕන. ප්‍රාණඝාතේ, සොරකම, වැරදි කාම සේවනයි. ඊළඟට වචනයෙන් වෙන වැරදි, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරස වචන කීම, පරස වචන කීම, හිස් වචන කීම. හිතෙන් වෙන වැරදි, දැඩි ලෝභය, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි, ඒව දුරු කරගන්න ඕන කලින්ම. හිත දුකෙන් නිදහස් වීමක් කරා සමාධිමත් වෙන හැටි මේ. ත්‍රිවිධ දුස්චරිතයේ යෙදීදී හිත එකඟ කරන එක හරියට ගල් බොරළු පස්සෙක රත්තරන් කෝවට දාලා උණු කරනවා වගේ කිසි ආභරණයක් හදන්න බෑ. තමන්ගේ ජීවිතේ අඩුපාඩු තියාගෙන බණ භාවනා කරන එකේ ඒ අඩුපාඩු එයා හදා ගන්න නැත්තම් දියුණුවක් කරා යන්න බෑ. සෑයාගේ බණ භාවනාව දියුණු වෙන්න නම් ප්‍රායෝගික ජීවිතේ දුස්චරිතයකින් අයින් වෙන්න ඕන. අර රත්තරන් කුට්ටියක් හම් වුණාට පස්සේ ඒ පස්තිකේ හොදලා අයින් කරනවා වගේ. හැබැයි මේ ත්‍රිවිධ දුස්චරිතේ යාගේ ජීවිතෙන් අයින් වුණ පමණින්ම හිතෙන් කරන්න ඕන දේවල් ටික යට කරන්න බෑ. එයා ඊළඟට මොකද්ද කරන්න ඕනන්නේ? එයා බණ භාවනාව කරද්දී විතර්ක තුනක් දුරු කර කර භාවනාව කරනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. මොකද කොච්චර අපි කයින් සංවර වුණත්, වචනෙන් සංවර වුණත්, සිතෙන් සංවර වුණත්, ඒ කියන්නේ අර දුස්චරිත වලින් සංවර වුණත්, හිතට එනවා කාම අරමුණු. හොඳට සිල් රැකගෙන ඉන්න කෙනෙක් කියන්නකෝ, හිතට එනවා කාම අරමුණු. සමහර තරහ යනවා. ඒ එහෙම නැත්නම් මොනවාට තමන්ට කරදරයක් කරපු කෙනෙකුට ඇයි මෙයාට මෙහාටත් රිටර්න් එකක් යනවා නම් කියලා හිංසා සිතිවිලි එනවා. මර කුසල් අරමුණේ භාවනා අරමුණේ හිත පීඨව පීඨවන් යනකොට කාම අරමුණුත් බැහැර වෙනවා. ව්‍යාපාද අරමුණුත් බැහැර වෙනවා. හිංසා සිතිවිලිත් බැහැර වෙලා යනවා. ඒ ත්‍රිවිධ අකුසල විතර්ක හිතෙන් බැහැර වෙනවා. අර පස් මේ රං කුට්ටියේ තිබ්බ පොඩි පොඩි පසුත් අයින් වුණා වගේ. හැබැයි එහෙම දාලා රං කුට්ටියෙන් ආභරණ හදන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? අර රං කුට්ටියේ තියෙන චූටි චූටි දූවිලි ඔක්කොම අයින් කළා වගේ. චූටි චූටි දූවිලි ඔක්කොම අයින් කරනවා වගේ භාවනා ඉදිරියට තවත් දූවිලි ටිකක් තියෙන එක අයින් කරන්න ඕනේ ඉතින්. ඒ මොකද්ද? ඥාති විතර්ක. හොඳට බණ භාවනා කරගෙන ඉන්න කෙනෙකුට ගෙදර ගැන හිතෙනවා. අම්මලා කොහොමද, තාත්තලා කොහොමද, නෑ දැයි කොහොමද කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලනවා නම් එයාලට කොහොමද දන්නේ කියලා ඥාති විතර්ක එනවා. දැන් බලන්න කාම දැන් ඥාතින් ගැන හිතන එක දැන් මේ මෙයාගේ හිතට කාම විතර්කයක් ව්‍යාපාද හිංසා විතර්ක විදිහට තේරෙන්නේ නැහැ. නිකන් ඇත්තටම මේ අම්මලාට මේ ධර්මය ඇහෙනවා නම් කොච්චර එකද? ඒත් ඒක අපිට කාම අරමුණු කියලා එහෙම කියන්න බෑනේ. යහපත් ධ්‍යාන හේතුවේ. ඒකට අම්මලාට බණ ටිකක් අහන්න කිව්වනම් හොඳයි මේ දවස්වල හොඳට බණ ටිකක් යනවා මෙහෙමයි මෙහෙම. දැන් මෙයා මේක හිතන්නේ භාවනාවේ. ඒකයි ප්‍රශ්නේ මෙතන. දැන් ආනාපානසතිය කරන්න අසුභ භාවනාව ආයතන භාවනාව පංචස්කන්ධ භාවනාව කරන්න ඉඳගත්තේ. දැන් මෙයා භාවනාවේ හොඳට දැන් හොඳ සිල්වත් කෙනෙක්. ඊළඟට මේ අකුසල විතරක හිතන්නේ නැතුව හිත දැන් එකඟ කරගන්න මෙයා දැන් හිතේ යම් එකඟ බවක් පවත්වමින් ඉන්න කෙනෙක්. ඒ ඥාතින් ගැන හිතනවා. යාළුවෝ ගැන හිතනවා. ඊට පස්සේ ඥාති විතර්ක ජනපද විතර්ක කියලා තියෙනවා. ජනපද විතර්ක කියන්නේ රටවල් ගැන, ගම ගැන, ඉස්කෝලේ ගැන, තමන්ගේ ටවුන් එක ගැන, ලංකාව ගැන, ඇමරිකාව ගැන, කැනඩාව, කොරියාව ගැන, එක එක රටවල් ගැන විස්තර. එයා හිතනවා. එයා හිතට එනවා. මේ දවස්වල කොහොමද දන්නේ ඇමරිකාවේ ජනාධිපති කවුද දන්නේ? ඉතින් ඒ වගේ හිතනවා. දැන් මේක හිතෙන්නේ භාවනාවේ. දැන් මෙයා ත්‍රිද දුස්චරිතේ බැහැර කළා. කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක බැහැර කරලා. දැන් මේ හොතට මේ භාවනාවක් යන අතරේ දැන් මෙයා මේවත් හිතට එනවා. ජනපද විතරක. ඊළඟට තියෙනවා අනුවිඤ්ඤාති ප්‍රතිසංයුත්ත විතරක කියලා. අනුවිඤ්ඤාති ප්‍රතිසංයුත්ත විතරක කියලා කියන්නේ මෙයාට මේ භාවනාවෙන් මේ ලැබෙන අත්දැකීම් සහ මෙයා සීකරන දහං කරුණු තවත් අයට කියලා දෙන්න ක්‍රමයක් හිතට එනවා. මේක වෙන්නේ භාවනාවේදී. මෙන්න මේක මෙහෙමයි, මේක මේ කට්ටින්න මෙහෙම කියලා දෙන්න ඕන. මේ භාවනාවේදී මෙහෙම මෙහෙම වෙනවා, මේවා කියලා දෙන්න ඕන. ඊළඟට අර දහං කරුණු අර විදිහට විස්තර කරන්න ඕන කියලා මේක හිතෙන්නේ කොයි වෙලාවෙද භාවනා කරද්දී. හිත එකඟ අවබෝධයක් කරා හිත එකඟ කරන්න බෑ. ඕකත් අයින් කරන්න ඕනේ ඉතින්. ඥාති විතර්ක, ජනපද විතර්ක, ඊළඟට මේ අන් අයට කියලා දෙන විදිහට දහම් කරන හිතන එක. එතකොට දැන් භාවනාව කියන්නේ දැන් ඇත්තක පියාගත්ත පමණින් භාවනාව නෙවෙයි කියලා තේරෙනවා නේද? මේක ඇතුලේ කොච්චර කෙලෙස් යුද්ධයක් කරන්න තියෙනවද? කරන කාරණා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අන්නර කෝය දාලා සතරන් ටික පිඹලා පදමට හදාගත්තේ නැත්නම් මලකඩ දුරු කළා හදාගත්තේ නැත්නම් එහෙමත් බෑනේ. ඒ වගේ පින්වත්නි මේවත් දුරු කරගෙන ඉන්නකොට ඇති වෙනවා ධම්ම විතක්ක. ධම්ම විතක්ක කියන්නේ දැන් හිතන්නකෝ ආනාපාන සති භාවනාව නම් හිතේ තියෙන්න ඕනේ ආනාපාන සති භාවනා අරමුණනේ. එතකොට ආනාපාන සති භාවනා අරමුණ තමයි තියෙන්න ඕනේ, වෙනත් අරමුණ නැහැ. අසුබෙනම් අසුබ විතර්ක. ඊළඟට අසුබේ සම්බන්ධයෙන් සීකරණේවා. ඊළඟට ඒකේ සමුදේ වය දැකලා ඒ විදර්ශනාවක් කරා යන හැටි ඒ භාවනාව දියුණුවීමත් එක්ක සතර සතිපට්ඨානේ විස්තර කරනවා. එහෙම නෙමෙයි මෙතනදී මෙයා භාවනා කරගෙන යනකොට හිතට නොයේකු දහං කරුණු විතර්ක වෙනවා. දැන් කලින් දහං කරුණු විතර්ක උනේ අනිත් ඇයිටි කියලා දෙන්න. විස්තර කළ දෙන හැටි. දැන් භාවනාව වෙනම තියෙද්දී වෙනම දහං කරුණු විතර්ක වෙනවා. අන්නේ ධම්ම විතක්ක හිතෙන් අයින් කරන්නත් ඕන. ඒක කොච්චර හිත සුද්ධ කරන්න ඕනේද අර රත්තරන් ටික පාදකන්ද? අර සොඳුරු සමාධියේ පාදගන්න. සොඳුරු චිත්ත ඒකාග්‍රතාවයේ පාදගන්න කොච්චරනම් හිතෙන් සටනක් කරන්න තියෙනවද භාවනාව තුළ? ඔය මොනවත් නැතුව අද කාලේ කියනවා දෙපැත්ත පහන් දෙකක් පත්තු කරලා ඉස්සරහා බලාගෙන හිතට ආර දෙන්න නැතුව ඉන්න. ඉතුරු නිකම්ම ප්‍රඥායස පහළ වෙනවා කියලා. මේ චූටි බබාලගෙන් ඉතින් මේ ලෝකයක් මේ නිවන් දකින්න හදනවනේ. එතකොට බලන්න බුදු කෙනෙක් මේ සමාජය ගැන වදාළ ක්‍රම. පින්වතුනි, ඒ කාලේ පොඩි අරමුණෙන් භාවනාව ඇති වුණා, සමාධිය ඇති වුණා, පොඩි කාරුණෙන් මාර්ගඵල ලැබුවා. අපි අමතක කරන්න හොඳ නෑ. ඒ කාලේ බුද්ධ කාලේ ඉපදෙන්නේම පූරිත පින්ති නය. සසරේ පුරණ ලද කුසල් ඇති අය. ඒ අයත් එක්ක අපි සංසන්දනය කරන්න හොඳ නෑ. තමන් තමන්ගේ තරම දැනගන්න ඕන. ඇයි බුද්ධ කාලේ කළා නම් ඇයි අදත් බැරි? ඒක මේ වගේ. හරියට ඇතෙක් පොකුණකට බැහැලා නෙළුම් දඬු අරන් මේ කළා වතුර බොර කරලා ඇතා දිය කෙලිනවා. පොඩි බලල් පැටියෙකුත් බලන් ඉඳලා හත් tillා වේවම පුළුවන් නම් මටත් බැරි මොකද කියලා මේකත් පයින්නවා. එතනම ඉවරයි. ඒ වගේ පොකුණත් හැබෑව. දිය කෙලින්ද පුළුවන් බවත් හැබෑව. අපි මොන වගේ જાතියක්ද කියලා බලන්නත් ඕන. මේ තමන් දෙන ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ, අකුසලයක් දුරු කර ගන්න බෑ. මේ චූටි ප්‍රශ්න hina උන් නැතත් ඉතරි දෙනවා, කතා කරේ නැතත් ඉතරි දෙනවා, ගස්සගෙන ගිය තෝණියන් කළාද කියලා හිතෙනවා, ඔළුවේ කුමන්ත හැවත් මොකද්ද කියලා හිතෙනවා, පොඩි දෙයකට අඬා ගන්නවා, රටේ ලෝකේ හැමතැනම ප්‍රශ්න කියාගෙන යනවා, පොඩි දෙයින් සලිත වෙනවා, බය වෙනවා, තැති ගන්නවා. මේ සමාජයේ තියෙන එක එක මඳුවලට අහු වෙනවා. ඒ වගේ තියලා මේ හප ටිකක් වගේ වෙලා තියෙන අද කාලේ ලෝක සත්‍යය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා, මේ මහා තෙදවත් උත්තමයෝ මේ ධර්මයේ ස්පර්ශ කළා. ඒ වගේ උත්තමයන් ස්පර්ශ කරපු රහතුන් ස්පර්ශ කරපු මේ කුසලය ස්පර්ශ කරන්ට අපි තාමත් පරිස්සමෙන් යන්න ඕන. කටින් බතල හිතවල හරියන්නේ නැහැ. කටින් බතල හිතවල හරියන්නේ නැහැ. මා වුණත් මේ දහං කාරණා මේ කියන්නේ ධර්ම කාරණාවක් විදිහට. ප්‍රායෝගික ජීවිතය අපි කවුරුත් අහිංසක යන්න ඕන. ධර්මයේ ශ්‍රේෂ්ඨ නිසා, ධර්මයේ තෙදවත් නිසා, දහං කරුණ නිසා මේ විදිහේ වචනේ සද්දයක්වත් තියෙන. ප්‍රායෝගික ජීවිතේ අපි අහිංසක යන්න ඕනේ. පුළුවන් විදිහට යන්න ඕනේ. තේරුම් අරන් යන්න ඕනේ. ඒ නිසා මේ මඟ වරද්දාගත්තොත් බොහෝ යහපත පිණිස පවතිනවා. කලාතුරකින් පරිස්සමෙන් ලැබෙන දුර්ලභම දුර්ලභ දෙයක් හරිම පරිසම් කර ගන්නවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය අහිමි කර ගන්න හොඳ නැහැ. මේ භාවනාව ගැනත් මේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අර විදියට හිත සමාධිමත් කරපු කෙනා උපක්ලේශ බැහැර කර කර අර පාස් දෝවණේ කරන කෙනෙක් අර රන්වල පාංශ දෝවණේ කර කර අයින් කළා. අවසානයේට මලකඩත් ඉබහැරලා මොඳුර අත්තරණින් සොඳුරු කැටයන් කළා, අභූෂණ ආභරණ හැදුවා වගේ. ඒ වගේ මේ හිත දියුණු කරන කෙනා ඒ විදිහ ත්‍රිවිධ දුස්චරිතේ අයින් කරලා, ත්‍රිවිධ විතර්ක, කාම විතර්ක ආදී විතර්ක අයින් කරලා, ඊළඟට ඥාති විතර්ක, ජනපද විතර්ක, ඒ වගේ වන්නයිට ධර්මයේ කියලා දිනව පිනිවන්ද එන විතර්ක භාවනාව තුළ එන ඒවා අයින් කරලා, දහං විතර්ක හිතෙන් අයින් කරලා හිත අන්න සමාධිමත් වෙනවද? එයාට පුළුවන් අර සොඳුරු රත්තරන් වලින් ඕන ඕන දේ හදන්න පුළුවන් වගේ එයාගේ හිතෙනුත් ඕන ඕන දේ ඥාන දර්ශන උපද්දවන්න පුළුවන්, විද්‍යාවෙන් මුක්ති උපද්දවන්න පුළුවන්. එයාගේ හිතේ එයාට පුළුවන් නම්, එයා කැමති නම් එයාට ඉර්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන්, ඉරහඳ අල්ලන්න පුළුවන්, ආකහේ සක්මන් කරන්න පුළුවන්, රූප මවාගෙන පෙන්වන්න පුළුවන්. ඒ වගේම එයා කැමති නම් අනිත් අයගේ හිත බලන්න පුළුවන්, චුතිය උපත බලන්න පුළුවන්. ඒ වගේම එයාට සියලු කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඔය විදිහට හිත වදන කෙනෙකුට ආන්න විශ්වකගේ යෝගාවචරීකුගේ කෘත්‍ය කළා. මොකද ඒ කෘත්‍ය? නෝපං අකුසල් නෝපදවා, නෝපදවා කරපු වීරිය. උපං අකුසල් දුරු කරන්න කරපු වීර්යය. ඊළඟ නෝපං කුසල් උපදවන්න කරපු වීර්යය. ඊළඟට උපන්නා වූ කුසලයේ මුලාවටපත් වෙන්නේ නැතුව දියුණු පවුණු කරගන්න කරගත්ත වීර්යය. දැන් මේ උපං කුසලයේ මුලාවෙන් නැතුව ඉදිරියට කරගෙන යන්න මේ භාවනා උපදේශ තියෙන්නේ. මේ විදිහට ත්‍රිපිටකේ පුරාවට මේ වාගේ හෝරාවක කාලයක් ඇතුළත භාවනාව පිළිබඳව තියෙන සියලු උපදෙස් දෙන්න බෑ. නමුත් ත්‍රිපිටකේ පුරාවට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුරාවට සොඳුරු උපදෙස් තියෙනවා. ඒකයි මේ බණ පදයක් පදයක් ගන්න අහන්න කියන්නේ. මේ ධර්මයේ සවන්පත් වලට ශ්‍රවණය වෙන එක නම් වළක්ව ගන්න එපා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් අපිට පුදුම හිතෙනවා මේ වාගේ යුගයක මේ වාගේ පිරිසිදු බුදුරජාන් වහන්සේගේ දහම් අවවාද ගැන අපිට අහන්න ලැබුණේ මොන පිනකින්ද කියලා. ඒ තමයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙච්ච නිසා. ලොකු ස්වාමීන් වහන්සේ වචනෙන් වචනේ මේ හැම දෙයක්ම විස්තර කරලා දුන්නා. ධර්මයක් විස්තර කරලා දුන්නා, අපි අපේ ธรรมත් විස්තර කරලා දුන්නා. මෙන්න ධර්මය, මෙන්න තම තමන් ඉන්න තැන. ඒ නිසා පරිස්සමෙන් මේ ධම්මාවත ගමන් කරන්න. මෙච්චර කාලයක් ශාසනය වැරදුන විදිහට මේ ජීවිතේත් වරද්ද ගන්න එපා කියලා දුන්නා. පින්පව් ගැන කියලා දුන්නා, සතර අපාය ගැන කියලා දුන්නා. අපිට කවුද වෙන අපිට නම් මට නම් කවුරුත් කියලා දුන්නේ. ඒ නිසා අපිට මේ තරම් උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් අපිට ගුරුවරයෙක් විදිහට, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට මුණ ගැහිලා ඉද්දී මේ විදිහට දහම් උපදෙස් අපිට ලබා දෙන්න අවවාද අනුශාසන ලැබෙද්දී මේ ඔබ ගෞතම බුද්ධ ශාසනයේ කිෂරණේවත් ආරක්ෂා කරගන්න. මේ වාගේ ගැඹීර ධර්ම දේශනා කරනකොට හිත පහදවා ගන්න. අනේ මෙහෙම දේවල් තියෙනවනේ කියලා. මිනිස්සු ඉතින් භාවනා කරනවා කිව්වට එතනින් එහාට දෙයක් දන්නේ නැහනේ. දැන් මේවා අහනකොට නේද තේරෙන්නේ භාවනා තුළ මේ දේවල් තියෙනවනේ කියලා. මේවා දන්නේ නැති නිසා නේද මිනිස්සු කෙටි ක්‍රමවලට අහුවෙන්නේ. කවුරු හරි භාවනා කරනවා කියලා කිව්වොත් ඒකට අහුවෙනවා. දැන් අපි අද පුතෙක් එක්ක කතා කරලා ඒ පුතා බොහෝ කාලයක් භාවනා කරනවා. මේ පුතාට ආනාපානසතිය කියලා දීලා තියෙන්නේ. ආශ්වාස කරනකොට බුද්ධ කියලා කියන්නේ, ප්‍රාශ්වාස කරනකොට බුද්ධ කියලා කියන්නේ. ඒකට බුද්ධ බුද්ධ බුද්ධ කිය දැන් මෙයා ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙනවා. ඒකට එයාට එයා භාග්‍යතුන් වහන්සේ වදාළ ක්‍රමේ එකක්, එයාට උපදෙස් ලැබිලා තියෙන ක්‍රමේ එකක්. එතකොට ඒකට හේතුව තමයි අපිට මුල ඉඳලා මේක ඉගෙන ගන්න ලැබුණා නම් අපි මේ වගේ අතරමං වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සතර සම්‍යප්ප්‍රදාන වීරිය පිළිබඳව විස්තර කිරීම අදින් අවසන් වෙනවා. සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා කියන්නේ නූපං අකුසල් නූපදවන්ට කැමැත්ත ඇති කරගන්න එක, උත්සාහ කරන එක, වීරිය කරන එක, චිත දැඩි කරගන්න එක පළවෙනි කාරණේ. දෙවෙනි එක උපන් අකුසල් ප්‍රහාණය කරගන්න කැමැත්ත ඇති කරගන්න එක, උත්සාහ කරන එක, වීරිය කරන එක, සිත දැඩි කොට වීරිය කරන එක. තුන්වෙනි කාරණාව තමයි නෝපන් කුසල් උපදවා ගන්න කරන වීරිය. උත්සාහය කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය කරනවා, සිත දැඩි කොට ගන්නවා. හතරවෙනි කාරණාව තමයි උපදිලා තියෙන කුසලේ පවත්වා ගන්නත්, මුලා නොවී තියාගන්නත්, දියුණු කරගන්නත්, විපුල බවටපත් කරගන්නත් කරන්නා වූ වීරිය. කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය කරනවා, සිත දැඩි කරගන්නවා. ඒ නිසා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ඊළඟට ධම්මානුපස්සනා කියන හතරයි, මේ වීරිය හතරයි අද වෙනකොට අපි කතා කළා. සත්‍තිස් බෝධිපාංශික ධර්මවල කරුණු අටක් කතා කළා. ඒ නිසා අද ධර්ම ශ්‍රවණානි සංසප්තින් බලේන මේ උතුම් ගුණ ධර්ම අපි තුල දියුණු පවුණු කරගන්නට, විශේෂයෙන් අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්නට, අපේ හිත පිරිසිදු කරගන්නට ඒකාන්තයෙන් මේ පින් හේතු වාසනාම වේවා. ඉතින් පින්වතුනි, අද දවසේ පිවිතුරු නිවන් මඟ උතුම් ධර්ම දේශනාව සඳහා වාරියෝ සිස්ටම් ආයතනයේ සේවී නියුතු පින්වත් තිවාන් සතීෂ්, ඉන්දික උදේ සූර්ය මුදලි, අසංග බස්නායක මුදිත ප්‍රසන්න ඇතුළු කාර්ය මණ්ඩලය විසින් තමයි මේ දායකත්වය දරන්නේ. මේ පින්වතුන් කොරෝනා වෛරසින් රෝගාතුරව සිටින ඒ ජනතාව බේරගන්න ඉතාමත් මේ කැප වෙලා කටයුතු කරන පිරිසක් විදියට පින් අනුමෝදන් කරනවා. ඒ මේ රෝගීන් ඉක්මනට සුවපත් වේවා කියලා, නිරෝගී වේවා කියලා. ඒ වගේ මේ ලෝක වසංගතය දුරින්ම දුර වේවා කියලා. ධර්මානිසංස පින් බලෙන් ධර්මයේ ශ්‍රවණය කළ, ධර්මයේ දේශනා කළ, ධර්ම දානයේ පින් බලෙන් මේ කොරෝනා වසංගතෙන් රෝගීව සිටින සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා. මේ වසංගතේ ලෝකෙන් තුරන් වේවා කියලා සිත ප්‍රාර්ථනා කරමු. දිවාරය නොබලා වෙහස මහන්සියලා කටයුතු කරන සියලු දෙනාට සිත පතන්න කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේලා මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් ඔබ සියලු දෙනාත් දෙවියෝ ආරක්ෂා කරත්වා. ඒ වගේම කාගේත් පවුල්වල මිය පරලෝකීය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වී පරලෝකෂේ ප්‍රේ වේවා. ඒ වගේ මේ උතුම් සොඳුරු ගම්බීර ශ්‍රී සද්ධර්මය අපිට පහදලා දෙන අපගේ ගුරු දෙවිඳුන්ට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායසත් සියලු සංගරුවනට අනගාරික මෑණිවරුන්ට පැවිදි අපේසක දූපතුන්ට අකුසල් දුරු කරන කුසල් උපදවන වීරියම ඇති වේවා. ඒ වගේම ඒ වාරියෝ සිස්ටම් ආයතනයේ සේවයේ නියුතු තෙවන් සතීෂ්, ඉන්දික උදය, සූර්ය මුදලි, අසංග බාසනායක, මුදිත ප්‍රසන්න ඇතුළු කාර්ය මණ්ඩලෙ 1040ක් වූ සේවක පිරිසට නිදුක් නිරෝගී සුවපත් භාවයත්, ඒ පවුල්වල ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවයත්, සියලු ආරක්ෂාවත්, ධර්ම අවබෝධය සැලසීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම පින්වත්නි, මේ රැස්කරගත් සීලූ පින් බලෙන් ඔබ අප කාටත්, ඒ වගේ මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ට, ගුරු භවතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අපි කාටත් මෙතෙක් ඉගෙනගත් ධර්මයේ පුරුදු කරන්ද, අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්නට, ගෞතම සසුනේ පිහිට පිළිසරණ ලබා ගන්නට මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි, නමෝ. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.